අපි පුහුණුවීම් කාලයක් ලබා දීලා මේ සියලුම දේවල් පිළිබඳව පිටරට යන කාන්තාවන්ව දැනුවත් කරනවා. ඒ වගේම මම පැහැදිලිව කිව්වා මේ ලිංගික අපයෝජන ගැන හරි යනගහපු ඒවා ගැන හරි කතා කරනකොට ඒ සම්බන්ධයෙන් හරියට විධිමත් පැමිණිල්ලක් කාටවත් විරුද්ධවවත් කරන්නේ නැහැ. ඉතින් අපි මේ යම් පැමිණිල්ලක් ආපු ගමන් අනිවාර්යයෙන්ම ඒවා ගැන ක්‍රියාමාර්ග ගන්නවා. ක්‍රියාමාර්ග ගන්න කාට හරි විරුද්ධව පැමිණිල්ලක් තියෙන්න එපාය. ඉතින් අපි දිගින් දිගටම මේ කාන්තාවන් පිටරට යැවීම ගැන අපේ කැමැත්තක් නැහැ. මේ රටේ තිබිච්ච ආර්ථිකයත් එක්ක තමයි කාන්තාව වැඩිපුර පිටරට යන්න පුරුදු වුණේ. නමුත් ඒ සම්බන්ධයෙන් යහපාලන රජය තුළ නීති රීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා වගේම පුළුවන් උපරිමය මේ යවන කාන්තාවන් නවමය කරන්නත් අපි කටයුතු කරනවා.